අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැත්ත ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ලේස්වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවනකාලෝ අයං භදංතා ධම්මස්සවනකාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. කම්මස්සකාරකෝ නත්ථි විපාකස්ස ච වේදකෝ සුද්ධ ධම්මා පවත්තංති ඒවේතං සම්මදස්සනංති. සදහවතුනි, හිතවතුනි, ඉහත සඳහන් කළ ගාථා පාඨය පිටකගත සූත්‍ර දේශනාවක පවතින දෙයක්. විචිනිත යපි දකිමින් කල්පනා කරමින් එහි අර්ථය පිරික්සමින් සිටින්නේ. මෑතදිත් මට මේ ගාථාව කීප අවස්ථාවක සාකච්ඡා දේශනාවලදී අසන්ත ලැබුණා. ඒ අසන්ත ලැබීමේ ප්‍රතිඵලය තමයි මේ ගාථාවෙන් මේ ධර්ම දේශනාව කරන්ට මා කල්පනා කළෙත්. ඒට හේතුව ඒ ගාථාවේ අර්ථය බුදුරජාණන් වහන්සේගේ ඇසින් දක්නා ආකාරයත් සාමාන්‍ය පුතග්ජන කෙනෙකුගේ ඇසින් දක්නා ආකාරයත් අතර වෙනසක් තියෙන නිසා. පුතග්ජන භාවයේ සිටමින් බුදුරජාණන් වහන්සේ දක්නා ආකාරයට කතා කළාට ඒ තැනට පැමිණ නැහැ. ඒ නිසා ඒ තැනට පැමිණෙන ආකාරය පිළිබඳව තේරුම් ගන්න වෙනවා. දැන් කම්මස්සකාරකෝ නැත්ති, කර්ම කරන කෙනෙක් නැහැ කියලා මේ කියන්නේ. ඒ වගේම විපාක විඳින්නෙක්ද නැහැ කියලා කියනවා. සුද්ධ වූ ස්කන්ධ ධර්ම පවණක් පවතිනවා. එහෙම දකින්න පුළුවනි නම් ඒක තමයි සම්මා දැක්ම, යහමත් දැක්ම. නමුත් මේ සුද්ධ ස්කන්ධ පවත්නක් පවතින මේ தත්ත්වය තියෙන්නේ රහතන් වහන්සේ ළඟ, නැත්නම් බුදුරජාණන් වහන්සේ ළඟ. ඒ තමයි පරමාදර්ශී தත්ත්වය. පරමාදර්ශී தත්ත්වය සහ පුතග්ජනයාගේ தත්ත්වය අතර අහසට පොළොවෙන් පරතරයක් තියෙනවා. එනම් පුතග්ජනයා තමා ඉන්න තැන තේරුම් අරගෙන මේ පරණාම දස්සේ සත්‍යයේ සත්‍යයේ වෙත වීරයෙන් ළඟාවිය යුතුයි. ඒ ළඟාවීමකින් තොර මේ ලෝකෝත්තර අර්ථයේ ලෞකිකයට අරගෙන දේශනා කළාට කීවාට ඒක සැබෑවට පත්වනා වෙන්නේ නැහැ. අනේක තමයි මේ වගේ දේවල් වල තියෙන නොමගයාම අනේක තේරුම් ගන්න. උන්වහන්සේ කිසියම් පරමාර්ථ තත්ත්වයක් දේශනා කරලා තියෙනවා. අපි එක සම්මත තත්ත්වයක අරගෙන වැරදි ආකාරයක උත්තරයක් හදා ගන්නවා. එහෙම වුණාම ඒක නොමග යාමක්. ඒ නිසා අපි අද මේ දේශනාවේදී කතා කරමු මේ පරමාර්ථ තත්ත්වේ සහ පවතින තත්ත්වේ මොකක්ද කියන එක. පවතින තත්ත්වෙන් මිදී පරමාර්ථ තත්ත්වයට පත්වීම සඳහා කුමක් කළ යුතුද කියන එක පිළිබඳව. පවතින தත්ත්වය කුමක්ද? පවතින தත්ත්වයේ සමාජයේ බහුතරයකට කියන්නේ අසුතවා පුතග්ජනෝ අරියානං අදස්සාරි කියලා. අසුතවා පුතග්ජනයෝ. ආර්යයන් වහන්සේලා දකින්නේ හරි අස් ධම්මේ අකෝවිදෝ එකට පිය කරන්නේ හරි ධර්මයේ හිටින්නේ නැහැ. එයාට අපි කියන වචනයක් තමයි මම මගේ ආත්ම සංකල්පය තුළ ජීවත් වෙන කියන එක. එහෙම වචනින් මම මගේ ආත්ම සංකල්පය කියලා කීවට පවා ඒක මනමින් වටහා ගන්නවන්නේ නැහැ. එනිසා මේ ගාථාවේ පවතින පරමාර්ථ පරමාදාසිය தත්වයට මෙහා පැද්දට ගත්තහම අපේ සාමාන්‍ය අයවෙනුවෙන් කියන්න වෙන්නේ කම්මස්සකාරකෝ අත්ති විපාකස්ස චාත්ති සුද ධම්ම අනත්ති ඒතං මිච්ඡා දස්සනං කියලා. මේ පොහුදුන් සභාව සත්‍යේ කර්ම කරන්නේ ඉන්නවා. එනිසා විපාකක් තියෙනවා. ඒක සුද්ධ වූ ස්කන්ධ ධර්ම නෙමෙයි අපිරිසුදු ස්කන්ධ ධර්ම. ඒක යම් සහම යම් සම්මා දක්මක් නෙමෙයි යහමක් දක්මක් නෙමෙයි. ඒක මිත්‍යා දක්මක්. අන්න ඒයි පොහොදුන් කිනාට හරියන්නේ. අර ගාතාව නෙමෙයි. මෙන්න මේ වෙනස පැහැදිලි කර ගන්න වෙනවා. පුත්ත්ඥාන කියන කෙනාට හරියන්නේ අර ඥානිත් පැත්ත. ඒ පවතින தත්ත්වය. පවතින தත්ත්වෙන් පැවතියුත් தත්ත්වේ කරා ළඟා වෙන්න වෙනවා. ඒක නෙමෙයි ආර්ය ස්ථායක මාර්ගය කියන්න ඕන කියලා කියන්නේ. ඒක නෙමෙයි ධර්මයක් සරණ කර ගන්න ඕන කියලා කියන්නේ. ඒක නෙමෙයි පුත්ත්ඥාන භාවයකින් මිදෙන්න ඕන කියලා කියන්නේ. දුකෙන් මිදෙන්න ඕන කියලා කියන්නේ. එනිසා ඒ වෙනස තේරුම් ගන්නට අපි මේ ධර්ම දේශනාව යොදා ගනිමු. කර්ම. කර්ම කියන්නේ මොනවදද? පුණ්‍ය කර්ම, අපුණ්‍ය කර්ම, ආනිච්ච කර්ම. තවත් වචනයක් ගත්තහම කියනවා චේතනා මුල් කොටගත් ක්‍රියා කර්ම. කර්මවල වර්ග කීපයක් තිබෙනවා. ඒ තවත් ඉස්සරහ දේශනාවකදී කරන්න ඕන දෙයක්. නමුත් මේ කර්ම කියන වචනෙන් කියවෙන්නේ අනාගත විපාක වාරයක් ලබා දීමට සමත් හේතු ශේෂ වීම. එතකොට ඒ කර්ම ශේෂ වෙන්නේ කොහොමද? කර්ම රැස් වෙන්නේ කොහොමද? කරන්නේ නැති නිසා නෙවෙයි, අර මිත්‍යා දෘෂ්ටිය තුළ වැරදිලක්ම තුළ කරන්නේ ඉන්න නිසා, කරන්නා ඉන්න නිසා. ඒ කරන්නා හොයා ගන්න බැරි වෙලා තිබෙනවා. දැන් අපි මෙතන මේ කර්ම ගත්තොත් පුණ්‍ය කර්ම, අපුණ්‍ය කර්ම, ආනිජ්ජ කර්ම කියලා. එහෙම නැත්නම් පුණ්‍යාවිසංකාර, අපුණ්‍යාවිසංකාර, ආනිජ්ජාවිසංකාර කියලා. චේතනාව මුල් කොටගෙන, සිත මුල් කොටගෙන තමාට පෞද්ගලිකව විපාක දීමට අවශ්‍ය ආකාරයක හේතු ශේෂ වෙනවා. චේතනම් වික්‍රේ කම්මං වදාමි. චේතිත්වා කම්මං කරෝති කායෙන වාචා මනසා. සිතෙන් කායෙන් වචනෙන් සිත කර්ම කරනවා. මේ කර්ම කරන තැනට නෙමෙයි අර ගාථාව ගැලපෙන්නේ. බුදුන් වහන්සේ, රහතන් වහන්සේ වැනි පරමාදාසී තත්ත්වයේ අය කර්මක්ෂය කරපු අය. කර්මක්ෂය කරපු අය ළඟ නම් මේ කම්මස්සකාරකෝ නැත්ති විපාකස්ස වේදිකෝ සුදු ධම්ම තමයි තවතින්නේ. අපි ඒක හොයාගනිමු පස්සේ. කර්ම රැස් කරන අයට ඒ ගාථාව ගලපන්න එපා. කර්ම රැස් කරන අය ඉන්නේ මම හොයාගන්න බැරි වෙච්ච තැනක. මගේ ආත්මය කියන දෘෂ්ටිය තේරුම් ගන්න බැරි වෙච්ච තැනක. ඒ නිසා ඔවුන් අතින් මේ කියන කර්ම වර්ග විතරක් මේ කර්ම වර්ග කීපයක් තියෙනවා. අත්ථ භික්ඛවේ කම්මං කන්නං කන්න විපාකං. අත්ථ භික්ඛවේ කන්නං සුක්ඛං සුක්ඛ විපාකං. අත්ථ භික්ඛවේ කම්මං කන්න සුක්ඛං විපාකං. මෙන්න මේ තුනම ඔය කියන කර්ම රැස් කරන කොටයි තියෙකක්. නමුත් ඔකේ අග තියෙනවා තව එකක්. අතිවික්‍රේ කංහං අකන්නං අසුකං අකන්න අසුක් විපාක. කරුත් නැති සුදුත් නැති කලුසුදු විපාකක් නැති කර්ම කොටසක් තිබෙනවා. අන්න ඒක තමයි කම්මස්සකාරකෝ නැත්ති කියන අර පරමාර්ථ ත්‍ත්වයට හරියන්නේ. ඒ தත්ත්වයට යමෙක් ලංකා වෙන්නට වෙනවා. මගේ පසුගිය දේශනාවක උදාහරණයක් තිබුණා. ඒකම ගන්න නැතුව ගනිමුකෝ අපි. අපි හිතනවා මේ දෙවුන්දර තුඩුවේ ඉඳලා අපේ උදර තුඩුවට යන්න ඕන කියලා. දැන් දෙවුන්දර තුඩුවේ ඉඳගෙන මේ උදර තුඩුව ගැන කතා කරන්න වැඩක් නැහැ නේ. මේ කම්මස්සකාර කෝණත් විපාකස්ස වේජකෝ පේදුර තුඩුවේ தත්ත්වය. අපි ඉන්නේ දෙවුන්දර තුඩුවේ. දැන් දෙවුන්දර තුඩුවට එක ගේන්න බෑ. අපි එතන යන්න ඕන. අන්න එහෙම මේ සසර ගමනේ කිසියම් ආකාරයක සියල්ල මුලාවක් මත සිදු වෙන්නේ. මේ මුලාව කියන එක තේරුම් ගන්න මුලාව කියන්නේ පියල දෙයක් නෙවෙයිනේ. මුලාව කියන්නේ වැරදීමක්. වැරදීමක් හදා ගන්න තියෙනවා. ඒ හදා ගැනීම සඳහා කෙනෙකුට තනිව යන්න බෑ. කෙනෙකුට හිතුවක්කාරී මඟට යන්න බෑ. ඒකට තමයි බුද්ධ ආලෝකය. බුදු ශාසනය බුදුරජාණන් වහන්සේගේ කෙනෙකුගේ මාර්ගෝපදේශ සත්‍ය අවශ්‍ය වෙන්නේ. ඒක තමයි බුද්ධෝත්පාදයේ අපිට ලැබෙන විශේෂ එළිය. මේ මුලාව සිදු වූ ආකාරය සහ මුලාවෙන් මිදෙන ආකාරය උන්වහන්සේ ලොවට හෙළි කරලා දෙනවා. ඔබ සවන් දී තිබෙනවා නම් අපි දේශනා කළ නගර සූත්‍රයේ නග සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. තමා පළමුව මේ නගරය සොයාගෙන ඒ නගරයට යන පාරෝස්සේ අනිත් පැත්තට ඒ නගරය හොයාගන්නයි කියලා කියුවේ. දැන් අපි හොයාගන්න බලමු මේ කම්මස්සකාරකෝ අත්ති කියලා මං කියන්න හදන එක. පෘථග්ජන භාවයට වළංගු වෙන කර්ම කරන්නෙක් ඉන්නවා. කරන්න කවුද කියන එක. ඒ ඉන්න නිසානේ විපාකක් තියෙන්නේ. ඒ කර්ම කරන්න ඔහු. සෝ විපාක විඳිනකොට ඔහු නෙවෙයි. නමුත් ඔහුගෙන් වෙන කෙනෙකුත් නෙවෙයි. ඒක එක සිහින් රැහැනකින් එකට බැඳ තබනවා. පෞද්ගලිකත්වය. පෞද්ගලිකත්වයක් වශයෙන්. අපි කතා කළා කර්ම කීපයක් ගැන. කළු කර්ම, සුදු කර්ම, කළු සුදු කර්ම. මේ සියල්ලෙම කර්ම කරන්නෙක් ඉන්නවා. අර හතරවෙනි එකේ තමයි අතිවික්කවේ කම්මං අකන්නං අසුකං අසුක්කන්නං අසුක්ක විපාකං. කලුත් නැති සුදුත් නැති කලු සුදු විපාකත් නැති කර්මයක් තියෙනවා. අන්න මේ තත්ත්වයන් වටහා ගත්තේ නැතුව මේක කලවම් කරගන්නවා. ඒ කලුත් නැති සුදුත් නැති කලු සුදු විපාකත් නැති තැන තත්ත්වය මේ කලු සුදු කර්ම විපාක වලට ආදේශ කරන්න හදනවා. එතන ඒ තත්ත්වය කියලා හිතන්න හදනවා. එනිසා අපි යලිත් පැහැදිලි කරගනිමු මේ කරන්න කවුද කරන්න නිසා කොහොමද කරන දේවල් සිද්ධ වෙන්නේ කියන එක. මෙතනදී පැහැදිලිව බුදුරජාණන් වහන්සේගේ දේශනාවල විශේෂයෙන් සංයුත්තනිකායේ සලායතන වග්ගයේ සංයුත්තනිකායේ කන්දක වග්ගයේ වෙන තැන්වල නිරන්තරයෙන් ඒතං මම ඒතෝහමස්මින් ඒසෝ මේ අත්තා නේතං මම නේතෝහමස්මින් නමේසෝ අත්තා කියන වචන දෙකදලා තියෙනවා. ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය. ඒ මම නොවේය, ඒ මගේ නොවේය, ඒ මගේ ආත්මය නොවේය. මේ වෙනස තේරුම් ගන්න ඕන. ඒ කොහොමද මේ වෙන්නේ කියන එක. මෙන්න මෙතෙන්දී අපිට තේරුම් ගන්න ඕන වැදගත් කරුණක් තමයි සම්මත සමාජයේ ජීවත් වෙනකොට ජීවිතය එකක් වශයෙන් දකින්න. මව කුසින් දිවි ජීවිතවසානයේ සිදුවන මරණයක් වශයෙන්. ඒ තුළ ඔබෙන් ඉටු යුතු සමාජමය යුතුකම් සියල්ලත් මැනවින් ඉටු කරන්න. ඒ කිසිවක් පැහැර හරින්න කල්පනා කරන්න එපා. ඒ පැහැර හැරීමම ආපහු මම. ඒක තේරුම් ගන්න වෙනවා. නමුත් මේ තුළ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමක් තමයි අපට පවතින වර්තමානයක් පවණයි කියන එක. වර්තමානයේ සිදුවීම අපට එක තැනකට එකකට ගුණ කරන්න පුළුවන් නම් ඒක කියන්නේ ස්කන්ධ පංචකයාගේ ඉදීම ලැබීම කියලා. කන්දක වර්ගී විග්‍රහ වෙන ආකාරයට. ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය හෝ ඒ උදව්වෙන් හටගත්තා වූ මනෝ ద్వාරය හෝ නිසා නිරන්තරයෙන් අප තුළ මේ කාර්යයන් කරද්දී හටගන්න අභිධර්මයේ තියෙන නමක් තමයි ස්කන්ධ පංචකය හට ගැනීම කියලා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් විමසපහම ඔය මම කියන්නේ කවුද කොහෙද ඉන්නේ කියලා. උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ මොකක්ද? රූපයයි මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගන්නෙ. වේදනාවයි මම කොට මගේ කොට මගේ ආත්මය ගන්නෙ. සංඥාවයි මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගන්නෙ. විඥානයයි මම කොට මගේ ආත්මය ගා කොට ගන්නෙ කියලා උන්වහන්සේ නිරන්තරයෙන් පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ මම කොට මගේ ආත්ම කොට ගැනීම කියන එක ස්කන්ධ පහ කියන ධර්මතාවයේ මුල් කොටගෙන සිදු වෙන දෙයක් බව තේරුම් ගන්න. ඒක ස්කන්ධ පහෙන් පහට උපදින කෙනත් මමත්වයක් වෙනස් වෙනවා. මේක තේරුම් ගන්න වෙනවා. ඒ වෙනස් වෙනවා කියලා කියන්නේ මෙහෙමයි මම පැහැදිලි කරපු ධර්ම දේශනාව මතක් කරගන්න. ඇතමකට යම් මොහතක ඊර්ෂ්‍යාව තිබේනම්. ඇතමකට යම් මොහතක ලෝභය තිබේනම්. ඇතමකට යම් මොහතක බය තිබේනම්. එතෙන් මොහොතේ එතෙම කුඩා තරහව තිබුණා. මේ එක එක අවස්ථා එකිනෙකට වෙනස්. ඒ එකිනෙකට වෙනස් අවස්ථාවලදී මම වන්නේ මේ එකිටක එකිනෙකට වෙනස් වූ මේ චරිත ලක්ෂණය. මේ චරිත ලක්ෂණය කොහොමද හැදුනේ? අපි හොයාගන්න ඕන කාරණා. මෙන්න මෙතනදී මම ඔබට අමතක කරන උදාහරණයක් ඉදිරිපත් කරනවා. මේ වර්තමාන සමාජයේ කෙරෙන කටයුතු අනුව ගැළිබැලීමේදී අර බුදුන් රහතුන් දුතු ස්කන්ධ පංචකය තුළ අනාත්මය වෙනුවට මේ මම කියන සංකල්පේ මම කියලා කෙනෙක් නැහැ කියන එක ඔප්පු කරන්න බුදුන් තර්කයක් දෙනවා. ඒ තමයි මේ ශරීරයේ කොටස් 32කට බෙදලා ඒකකවත් මම කියලා කෙනෙක් නැහැ කියලා පූර්ණ එලිමන්ට් වෙන එක. මම තව ටිකක් එහාට කඩාන කඩාන ගියා කොහොමත් මොකක්වත් ශරීරේ නැහැ. සත්‍ය විතරයි කියන එක. ඒ පොහොඳුන් තර්කයක් සහ පොහොඳුන් දැකීමක්. කවුද කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාළාද කිස්ලෝම්ගේ දත්තල එහෙම රූප කලාපවල ඉන්නවයි කියලා. උන්වහන්සේ වදාළන්නේ පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධය තුල. පංච උපාදානස්කන්ධය තුලයි මම ඉන්නේ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය තුල සිටමින් කර්කෙස්ලුම්නේලත් තරහා ප්‍රාථමික ආකාරයේ මම කියලා කෙනෙක් නැහැ කියන පූර්ණිකයට එළඹුණාට අවශ්‍ය මොහොතට මම එන එක කිසිවෙකුට නවත්තන්න බැහැ. ඔබට හොඳ උදාහරණයක් තියෙනවා. මමත් ඉතින් කියලා දෙන්න ඕන මතකෙට ඉන්න ඕන නිසා. කියවපුවා මතක් කරගන්නකෝ. උමංග ජාතකයේ වේදේ රජතුමාට ඉන්නා පරිවරු පස් දෙනෙක්. සේනක බුක්කුස කාවින්ද දේවින්ද මෝඩ පඬිතුමෝ. මහෞෂධ ප්‍රඥාන්ත පඬිතයා. ඉතින් මේ උමංග ජාතකයේ තියෙන හුඟක් ප්‍රශ්න අතර මට මේ මොහොතේ මතක් වෙන්නේ මණි ප්‍රශ්නේ කියන එක. මණිකක් සොයා ගැනීම පිළිබඳ ගැටලු විසඳන්නට මේ මෝඩයින් සහ ඥානවන්තයා පෙන්වාදුන් මාර්ග දෙක. රජතුමාට ලැබෙන උත්තරේ ප්‍රශ්නය තමයි දැනුවත් කිරීම තමයි පොකුණේ මණිකක් තියෙනවා. ගන්න. දැන් රජතුමාට මණික ගන්න බෑ. රජතුමා සේනක පුක්කුස කාවින්ද දේවින්දට තමයි කියන්නේ මණික අරගන්න කියලා. අන්න අර මෝඩ තර්කයේ ක්‍රම ඉදිරිපත් වෙනවා. හොන් සියල්ල පැන් ටික ඔක්කොම වතුර ටික ඔක්කොම එහිනවා පොකුණේ. මඩ ටිකක් තයින් කරලා දාන්න. මණික නෑ. ඉස්සෙල්ලා පේන්න තිබුණා වතුර ඉහළ නිහළ යනකොට නෑ මඩ අයින් කරලා බලවාගේ මණිකක් නෑ. ආපහු පස්සේ දවසක වතුර එක දාලා බලපුවම ආයෙත් මණික තියෙනවා. මේ සේනුක්කු පුක්කුසත් කාවිද දේවින්දගේ ක්‍රියාකලාපය මෝඩ ක්‍රියාකලාපයක්. ඔවුන් මැණික තියෙන තැන නෙවෙයි හිව්වේ. ඔය අද සමාජ පුතග්ජන භාවී ඉන්න ඔක්කොම සේනක පුක්කුස කාවින්ද දේවින්දල. ඔවුන් මේ මම හොයන්නේ මම ඉන්න තැන නෙවෙයි. එහෙනම් මම කියන්නේ නෑ කියලා වචනෙන් උත්තරයක් හදාගෙන හිටියට ඒ හැම දෙනා තුළම අපි දකිනවා තමන්ගේ දෘෂ්ටියට පහර වදින කෝ නැති මම එනේ හැටි. ඒක අර බලන්න ඒක හේතුන්ගේ ඵලයක්. එහෙම කෙනෙක් මම කියලා කෙනෙක් නෑ කියලා වදිනෙන් කතා කරලා අර බුදුරජාණන් වහන්සේ කියන්නේ මනෝගත කර රාගය ඇති විට රාගයයි මම, ද්වේෂය ඇති විට ද්වේෂයයි මම, බය ඇති විට බයයි මම, ලැජ්ජාව ඇති විට ලැජ්ජාවයි මම. ඒ විදිහට ඒ මොහොත ලොකදින හැඟීමනේ මම වෙන්නේ. ඒ හැඟීම කොහෙද බිලා ලොකදින්නේ? අන්න ළමා කාලේ පටන් මේවා උපදින්න අවශ්‍ය කැමැතියක් මැති ලාභලාභ ආදී වශයෙන් Taman මතයක් ශේෂ කළා. මට කැමති විදිය කියලා. මේ ශේෂ කිරීම කලේ මමත්වයේ නැති මුලාවෙන්. මමත්වයේ නැති මුලාව නැත්තම් ශේෂ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ වදාලා යංකෝ භික්ඛවේ අනුසේති තේන සංඛං ගච්ඡති කියලා පඨම භික්ඛු සූත්‍රයේ. යමෙක් මෙහෙම අනුස්සය ඉතුරු කරයිද? ප්‍රත්‍යඥය කියලා කියන්නේ එහෙම මේ අනුස්සය කොච්චරද කියලා කියන්න බැරි සංඛ්‍යාවක්. විසාකා සූත්‍රය වදාලේ අල්ලා ගැනීම 100ක් තියෙනවා නම් දුක් 100ක් තියෙනවා කියලා. 10ක් තියෙනවා නම් 10ක් තියෙනවා කියලා. ඒ අනුසය හේතු Tamanගේ චිත්තසංතානෙහි නොපෙනෙන තැනක. ඒකයි ඒක අපිට තියෙනවා කියලා පෙන්වන්න තැනකුත් නැහැ. නමුත් නැත්තේත් නැහැ. ආපහු එනවා. ආපහුමම එනවා. මට මතකයි සෙන්දාමේ උදාහරණයක් තියෙනවා. භාවනා කරන ගුරුවරයෙකුට ඇදී ඒ පොත්වල තමන් සතු දැනුම කියනවා. මේ කිසිම මේක මොකක්වත් නැහැ. ඇත්තෙත් නැහැ. ශූන්‍ය බවය ඇත්ත කියලා එයාගේ දර්ශනය කියනවා. ගුරුවරයා නිහඬව අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා එකපාරට ළඟට පිට කෝප්පයක් කරගෙන දමල ගහනවා පොත්වලට. ගබලාපරතුනේ ප්‍රසංසාවක් නමුත් එයාට වැදුනේ පහර වැදීම. ඔහුට ඒ නිසා කේන්ති ආවා. තමා පිළිගත්තේ නැති නිසා. අන්න තාමරාග ව්‍යාපාද. කැමති විදිහට නැති වෙනකොට ඒක එනවා. දැන් ගුරුවරයා අහන ප්‍රශ්නේ තමයි මොකවත් නැත්නම් ওই තරහ ආවේ කොහෙද තිබිලාද? අන්නේ එන්න හේතු තියලා තියෙන්නේ ඒවට තමයි ශේෂ කියන්නේ අවශේෂ කරපු දේවල්. ඒ තමයි කර්ම රැස් කරපුවා. කවුද ඒ කර්ම රැස් කරේ? කර්ම රැස් කරන්නේ මම. මම නැමැති මුලාව. ඒ මම නැති මුලා හොයාගන්න බැරි අය මේක හොයන්නේ කොහෙද? නැති තැනක. පොකුණේ ඉහි හදලුවට හම් වෙන්නේ නැහැ. පොකුණක මණිකක් තියෙන්නේ කොහමද? ආලෝකයේ උදව්වෙන් යම් කිසි තැනක තියෙන දෙයක් මේ අපේ මූණ පේනවා වගේ ජලයෙන් ඒ ඇපතුලේ ප්‍රතිබිම්බේ වැටෙනවා. ඒක අපේ ඇසට පේනවා. නමුත් එතන තියෙන ප්‍රතිබිම්බයක් විතරයි. එතන හෙව්වට කෙස්තර ලෙම්මුල නියදත්තල වෙනව නම් බලන්න නැහැ කියලා තීරණයක් ගත්තට අර ආපහු මැනික හට ගන්නවා වගේ අර මම උපදින්නේ අදාළ තැන හිව්වේ නැති නිසා. දැන් මහෞෂධ පණ්ඩිතයන්ගේ පැත්තට යනවා. එතුමන් මොකද කියන්නේ? මේ වල් ගන්න බැරි මැනික හොයන්නේ නැහැටි. එතුමන් ඇවිදින් පොකුණ පරීක්ෂා කරලා බලලා පොකුණේ මැනික තියෙනවා කියන්නේ නේ. පොකුණ අසවට ගසක් තියෙනවා, තල් ගසක්. තල් ගසේ කපුටු කූඩුවක් තියෙනවා. අන්නර කපුටු කූඩුවේ මැනික තියෙන්නේ. අර මෙතන වැටෙන්නේ ඡායාවක් විතරයි. මැනික ගන්න ඕන නම් පොකුණ ඉහළ හරියන්නේ නැහැ. ගසටකට වෙලා ගන්න ඕන. අන්න බෝසත් පණිවරයාගේ නැත්තම් බෝධිසත්වරයාගේ ඥා ප්‍රඥාවන්ත පණිවරයාගේ පෙන්වීම. ඉඳ පුතර්ජන සමාජයේ පුතර්ජන භාවය තුළ ඉඳිමින් මේ මම නෑ කියලා කියන හැමදෙනාම අයිති වෙන්නේ හේනක පොක්කුස කාවින්ද දෙහිඳ හතර දෙනාට. ඔතන ඉඳලා ඔපහ යන්න යන්න එපා. මේ බුදු සමයේ ධර්මයක් මූලික කොටගෙන යන්න ඕන. ධර්මයක් මූලික කොට ගන්න නැතුව තීරණ ගත්තට ඒක කොතන හෝ වරදක් තියෙනවා. මෙතරම් පැහැදිලි වෙන පිටක ධර්මවල යන දේශනා කොට තිබියදී සහ අප ඒවා පැහැදිලි කරද්දී මග හොඳට පෙනේ නම් යන්න දැසත් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලාව කෙනෙක්සේ කියලා මට අහන්න සිද්ධ වෙනවා. කුමක්ද බහසද පඬිතුමා පෙන්නකෝ මැනික. අන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා සත්‍යයට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ පහක් නිරන්තරයෙන් හට ගන්නවා. ඒ හට ගන්න එක ජීවත් වෙන්න අවශ්‍යයි, හඳුනා ගැනීමට අවශ්‍යයි. ඒක සාධාරණ සංසිද්ධියක්. ඒක අපි නැති කර ගන්න දඟලන්න ඕනෙත් නැහැ, අල්ලා ගන්න දඟලන්නත් ඕනෙත් නැහැ. ඇතිවීම නැතිවීම ඒකට අයිති සාධාරණ ධර්මතාවයක්. නමුත් අප අතින් සිදු වූ වරද තමයි සසරේදී සමේ ජීවිතයේදී මේ අස්සප්‍රත්තුතක් ජනයා කියන කෙනා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් පිළිබඳ කතාව දන්නේ නැහැ. ඔහු හැම කෙනෙක්ම කරන්නේ මම කියන සංකල්පයෙන් කරගෙන යනවා. දැන් බුදුන් වහන්සේ පැහැදිලි කරවා දාලේ ඒ ස්කන්ධ පංචකයට යමක් දෙන්නේ අර ශේෂ කරපු හේතු වලින්. අර කෝපයෙන් ගහනකොට අරයට තරහාවේ ද්වේෂ හේතු, ද්වේෂ මූල, මෝහ මූල ඔහුගේ හිතේ තිබුණනේ සමූල. එදා ලෝභ හේතු, මෝහ හේතු, ද්වේෂ හේතු, මෝහ හේතු කියන ඒවා අපි ළමා කාලේ පටන් මේ ලෝකේ ජීවත් වෙන්න යාම තුර මේ තමා කියන වැරදි සංකල්පය තුළ එක්ස් කරගත්ත මුලාවන් ගොඩක්. ඒ මුලාවන් ගොඩ හේතු එක්ක දෙනකොට ආපහු දෙන්නේ නැනික නවත්තන්න පුළුව නේද? ආපහු අතර පෙරනකොට ආයෙත් නැනික පේනවා වගේ හේතු එකතු වෙනකොට අර නෑ කියව මම ලෝභයේ මුලාවන් මුවාවෙන්, ද්වේෂයේ මුලාවෙන්, ඊර්ෂ්‍යාව මුවාවෙන්, බය මුවාවෙන් ආදි වශයෙන් විවිධ චරිත මුවාවෙන් දෙන්න හට ගන්නවා. දැන් එතකොට මෙහෙම වුනේ ඇයි? අන්න එතන තමයි අපි ඇතේරුම් අරන් නැති කාරණාව. එහෙම වුණේ අපි මේ හැම දෙයක් කෙරෙහිම කිසියම් ආකාරයක නිගමනයකට ආවා ඇලීම මුලාව සහ ගැටීම මුලාව කියලා. ඒ අල්ලා ගැනීම සහ මුලාව, ප්‍රතික්ෂේප කිරීම සහ මුලාව. තවත් දෙයකින් කියනවා නම් ලෝකයේ සිදුවන සෑම සිදුවීමක්ම Tamanta කැමති පරිදි කැමති අකමැති කියලා දෙකකට බෙදාගෙන ලාභාලාභ කියලා දෙකට බෙදාගෙන මේ බෙදන්ට යාම තුළ තමයි අර අල්ලා ගැනීම සිදු වෙන්නේ. අල්ලා ගැනීමමයි මම බවට පත්වන්නේ. එනිසායි බුදුන් වහන්සේ වදාළේ අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරමි කියලා. එතකොට යමක් අල්ලා ගන්නවා කියන එකේ තේරුම ඇති වෙන නැති වෙන සුළු ස්වභාවය අමතක කරලා දාලා ඒ වෙනුවට නිත්‍ය සංකල්පයේ තියෙන එක, සුඛ සංකල්පයේ තියෙන එක, ආත්ම සංකල්පයේ තියෙන එක. ඒ නිත්‍ය යන්නට නෙපින්නතුනි මම කියන්නේ. ඒ සුඛ යන්නට නෙපින්නතුනි මගේ කියන්නේ. ඒ ආත්ම යන්නට මගේ ආත්මය කියන්නේ. දැන් දේශයේදී දේශයයි මම, දේශයයි මගේ, දේශයයි මගේ ආත්මය. ලජ්ජාවේදී ලජ්ජාවයි මම, ලජ්ජාවයි මගේ, ලජ්ජාවයි මගේ ආත්මය. ඊර්ෂ්‍යාවේදී ඊර්ෂ්‍යාවයි මම, ඊර්ෂ්‍යාවයි මගේ, ඊර්ෂ්‍යාවයි මගේ ආත්මය. බයේදී බයයි මම, බයයි මගේ, බයයි මගේ ආත්මය. දැන් බලන්න මම මගේ මගේ ආත්මය කියන්නේ ජීවිතයට සම්බන්ධ කතාවක් නෙමෙයි, ජීවිතයට ආත්මය කියලා කතා කළාට. ඒ මොහොතින් ඇතිවෙන නැතිවෙන ස්කන්ධ පංචකයෙන් පංචකයට පුහුදුන් පුද්ගලයා හදාගත්ත මුලාව තමයි මම වගේ මගේ ආත්ම සංකල්පය. එතකොට මේ මම තමයි අර කර්ම කරන්නේ. මේ මම වගේ මගේ ආත්ම සංකල්පය තුළ තමයි පාපය මම කොටගත්තොත්. දේශමෝහ. එතකොට ඒ කර්ම කෙරෙනවා විතරක් නෙමේ, කර්ම රැස් වෙනවා විපාක සඳහා. ඒ අල්ලා ගැනීම නැමැති මුලාව තුළ. පින මම අල්ලගත්තොත් පාපේ හොඳ නැහැ පින කියලා. ඒකෙ පින තුලත් මොකද වෙන්නේ? ආපහු මම මගේ ආත්ම සංකල්පය හට ගන්නවා. ඒකට කර්ම රැස් වෙනවා. මේ ධර්මතාවය තේරුම් නොගෙන වනාන්තරගත වූ පැවිද්දන් බුද්ධ කාලයේ ඔය එනේන ආරම්මණයන් අපහැරලා තමයි වෙනත් ඔය ඒවට කියනවා මේ ධාන වඩනවායි කියලා. කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, අරමුණු වෙනකොට ඒවත් එක්කනේ මේ ලෝභ දේශ මොහ උපදින්නේ. ඒවට අදාළ දේවල් හංගලා තියනවා නම් උපදිනවා. ඒ උපදින්න හේතුව තමන් ළඟ ප්‍රේස කරලා තියෙන නිසා. නමුත් ඒවා එකක්වත් එන්නමදී වෙනත් ආරම්මණයක් දිනු කරගත්තොත් එහෙම එතකොට අරවට අදාළ අරමුණු එන්නේ නැති නිසා අර ටික යට වෙලා යනවා. ඒක තමයි කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද දීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා නැත නීවරණ යට වෙනවායි කියලා. යට වෙනවා කියන්නේ නෑ නෙමෙයි අවබෝධයකුත් නෙමෙයි. ඒවට එන්න තියෙන දොර වැරදි ආකාරයෙන් වහනවා. ඒ වුණාට ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? අර ලෝභයේ දේශයේ මම වෙනවට, පින මම වෙනවට, පව මම වෙනවට ඊට පස්සේ ධානයේ මම වෙනවා. ඒ ධානයේ තුලත් ආපහු මොහේ තියෙනවා. අනේ එතනත් එහෙනම් ධානයේ ලබන්නේක් ඉන්නවා, කෙනෙක් ඉන්නවා. ඒ නිසා මේ මුළු තුන් භවයේ පුරාම කෙනෙක් ඇවිදින්නේ රැඳෙන්නේ ඒ කර්ම කරන්නා කියන මුලාව තියෙන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හමුණවන කිසියෙකුට ඒ මුලාවෙන් දුර වෙන්න බැරුව මරණින් මතු කායස්මිතු පරම්මරණ කායවිනිස් දෙන මරණින් පසු උන්ට ඒ අදාළ ධානයට අදාළ දැනට වෙලා ඉන්න සිද්ධ වුණා. ඒ ඔහුගේ නිවන, එහි නිවනේ ඔහු ඉන්නවා. ඔහු නිවීම වශයෙන් තමයි සැලකන්නේ. නමුත් ඔහුට වැරදිලා බව දන්නේ. ඒ නිසා කර්ම කරන්නා නැමැති දෘෂ්ටිය තමයි මේ සසරේ සත්‍යය අපායට දිව්‍ය ලෝකේ මිනිසුන් අතර සා බ්‍රහ්ම ලෝක වලට ගෙනියන්නේ. නෑ කියලා කල්පියා කියලා හරියන්නේ නෑ. පොහොදුන් සමාජයේ යම් කෙනෙක් ගාවද මේ දෘෂ්ටිය පවතින්නේ එහෙනම් ඔහුට කර්ම කිරීමකුත් තියෙනවා, කරන්නෙකුත් ඉන්නවා. එහෙනම් ඊට අදාළ ditthadham වේදනීය, උපවජ්ජ වේදනීය, අපරාපරි වේදනීය වශයෙන් විපාකත් විඳින්න සිදු වෙනවා. ඒ ස්කන්ධ නැරකරු නිස්කන්ධ මහත ගන්න. නමුත් ඒක සම්බන්ධීකරණයක් වෙනවනේ විකතම. මේ ජීවිතේ එකක් වශයෙන් දකිනවා වගේ. ඒක ස්කන්ධ වශයෙන් ගත්තාම ඔහු නෙවෙයි මේ මොහොතේ කරපු කෙනා නෙවෙයි. නමුත් ස්කන්ධ පහළ වෙනකොට ඉවේ විපාක වශයෙන් එන නිසා වෙනම කෙනෙකුත් නෙවෙයි කියන්නේ ඒකයි. ඔය නජසෝ නජාඤ්ඤෝ කියන්නේ ශරීරය සම්බන්ධ කතන්දරයක් නෙවෙයි. කරන මොහොතේ ස්කන්ධ පහක් පහළ වෙනවා. ස්කන්ධ පහ නැතිව ගියා. විපාක වෙන මොහොතේ තව මොහොතකින් හෝ මරණ ජීවිතයේදී හෝ පහළ වෙනකොට ස්කන්ධ නෙවෙයි. නමුත් අර ස්කන්ධ රැස් කළා වූ කර්ම වල විපාක නෙවෙයිද මේ? එතකොට විපාකේ බාර ගන්නකොට විපාක විඳින්නෙකුත් ඉන්නවා. මටමයි මේවා වෙන්නේ කියලා බාර ගන්න ඔය හැමෝම. ලාභය, අලාභය, සැපදුක, නින්දා, ප්‍රශංසා. එහෙම නැත්නම් ඔය කියන කාරණා වලට ඇති කාරණා ඔබ ලෝකේ ජීවත් වෙනකොට බාර ගන්න නැද්ද? බාර අරගෙන ඔබ විඳවන්නේ නැද්ද? අන්න ඒ විඳින්නේ කින්න නිසා. එනිසා පුහුදුන් භාවය තුළ කර්ම කරන්නේ නැමැති මුලාව තියෙන නිසා ඒ විඳීම බාර ගන්නා නැමැති මුලාවක් තින්නවා විඳවන්න සිද්ධ වෙනවා. මෙතෙන් මම තවත් වචනයක් කියන්න ඕන. පසුගිය ධර්ම දේශනාවකදී අපි පැහැදිලි කළා මේ මිනිසාට ජීවිතේ ලබා දීලා තියෙන විඳින්න. මිනිසායකට නැති වූ මමත්වයක් එක්රැස් කරගෙන අරෝධාමේ කම්පාව නැවති විඳවීමට පටන් ගන්නවායි කියන එක. එහිදී අපට දැනගන්න ලැබෙන කරුණක් තමයි ජීවිතයේ දුන්නේ ජීවිතයේ තියෙන විඳවන එක විතරයි විඳින්න නෙමෙයි කියන එක වැරදි කියලා අදහසක්. සමහර විට එහෙම හිතන අය කල්පනා කරන ඇති මුළු ජීවිතේම දුකයි, එහෙනම් මරණයෙන් පස්සේ නිවනක් තියෙනවා, ඒකේ නිදන කෙනෙක් නැති නිසායි කියලා. ආගන්න එහෙම කෙනෙක් ඉන්නවා නම් වේදිත සුඛය සහ අවේදිත සුඛය අතර වෙනස ඉගෙන ගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් විඳිනකොට ඉන්ද්‍රියන්ගෙන් ඒ විඳීම අල්ල ගන්නවා නම්, විඳීම බාර ගන්නවා නම් එතන ආස්වාදය තියෙනවා සහ ආදීනව තියෙනවා. එතන විඳින්නා විඳීමමයි. අර විඳීම වෙනයි විඳින්නා වෙන කරුවක් නෙමෙයි. විඳීම බාර ගැනීමමයි විඳින්නා. ඒක තමයි විඳවනවා කියන්නේ. ඊට පස්සේ කොහොඳ පැත්තට සතර උරා නරක පැත්තට ගත්තාම ආලාභ නින්දා ආයස දුක ආදී වශයෙන් නරසියලු දුක් වේදනා රෝග පීඩා විඳවන් තිබයි. ඒක පුර පුතග්ජනි අවිඳවනවා. ඔහුට තියෙන සුඛයේ වේදේ සුඛේ උනාට ඒක ආරි සත්‍යෙදි දුක්ඛේමයි. තමි වචනේ වරද්දාගෙන තියෙන අවේදිත සුඛය කියන කේදි විඳීමක් නැති සුඛය කියලා. වේදිත කියන කේ තේරුම විඳීම බාර ගන්නා දෘෂ්ටිය පවතිනවා. ඒකට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. අවේදිත කියන කේදී වේදනා තියෙනවා. වේදනාව බාර ගන්න කෙනෙක් නැහැ. දෘෂ්ටිය නැහැ, මුලාව නැහැ. මුලාව නැති බැවින් ඒකට කියන්නේ අවේදි විඳින්නෙක් නැති සුඛය නෙවෙයි. විඳීම නැමැති මුල විඳින්න බාර ගන්නා නැමැති මුලාව නැති බැවින් ඒකට අවේදිත කියලා කියනවා. ඒ විඳින්න දුන් ජීවිතය කියන එකට වැරදි කියපු අය කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ වදාළේ නැද්ද කියලා. සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේදිනේසු වනිස්සෙසු විහරාම අවේරිනෝ. වෛරවත්ති වාරේ උස්සාවත් මිනිසුන් අතර වෛරයක් නැති අපි සුවසේ ජීවත් වෙමු. උස්සකේසු සුසුකං වත ජීවාම උස්සකේසු අනිස්සු අනුසුකා. බුදුන් වහන්සේ සුඛ වර්ගයේ පැහැදිලි කර වදාරනවා කිසියම් පරිබෝධයක් නැති අපි ආවස්සර දෙවියන් මෙන් ප්‍රීතිසප වරණන්නමෝ වෙමු. එතකොට ඒ විඳිනවා නෙවෙයිද? ඒ විඳිනවා නෙවෙයි. ඒ අවේදිත සුඛය. තේරුම් ගන්න කරුණා කරලා. මේ සසරත් නිර්වාණයත් අතර මේක කියන්නත් හොඳ නෑ දැම්ම. අර අර ගම්බද විවාහය නැත්නම් ලෝක විවාහය පවතින ආදරයක් වෛරයක් අතර තියෙන කෙස් ගසක පරතරයක් කියලා. ඔබේ සසර දුකත් නිර්වාණ සුවයත් අතර පවතින ඉතා පුංචි පරතරයක්. අර විඳීමේදී තමයි අර මම සංකල්පයෙන් තැවි මේක බාර අරගෙන දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ මම සංකල්පය තිබුන් නැති එකක් නමුත් හදාගත්ත නිසා උට තියෙන දෙයක්. අන්න මම සංකල්පයෙන් සම්පූර්ණයෙන් මිදුනහම එතන විඳීම ලාභ අලාභ සැප දුක් නින්දාව සංසාර කිසිවක් බාර ගන්නෙක් නැහැ. හටගත් සෙනින් නැති වී යනවා. අවේදිත. ඉබඳු තත්ත්වයක් කරදී ලෝකෙ කිසිවෙකුටත් අටලෝ දහමට විතරක් නෙමෙයි රෝග පීඩා අනිත් කිසිවෙකුටත් උඹට පීඩා කරන්න බෑ. මේ රෝග පීඩා සම්බන්ධයෙන් ගත් කල සිතමුල් කොටගෙන මේව අල්ලා ගැනීම නිසා සා විශේෂයෙන් වෛද්‍ය රෝගීන් බය කිරීම නිසා නැවත නැවත පරීක්ෂා කරමින් ඕන් විඳවෙනවා. රෝගියා බොහෝ හිතට අරගන්නවා. මම මෙහෙම කෙනෙක් කියලා රෝගියත් මම කරගන්නවා. මතක තියාගන්න. අල්ලා නොගැනීමේදී රෝගත්වයකට අයිති වෙන අය නිසා අපි කල්පනා කරනවා ධර්මයේ තේරෙනකොට මේ ලෝකේ සුව කළ නොහැකි රෝගයක්ද තිබිය නොහැකි. ඊතරම් සුන්දර වූ ශ්‍රේෂ්ඨ ධර්මයක් මේක. එනිසා අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. මේ කරුණ පැහැදිලි කිරීමේදී කර්ම කරන්නා වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානක ස්කන්ධ පංචකය හොයින් එක අල්ලා ගැනීම. අල්ලා ගත්තාම ඒකට තමයි නිත්‍ය කියන්නේ. ඒකට තමයි මම කියන්නේ. ඒක නිත්‍ය සහ මම දෙකක් නෙමෙයි. නිත්‍ය නම් මම. එහෙනම් මගේ ආත්මය. දැන් යමෙක් නිත්‍ය සුඛාත්ම සංකාන්තය තේරුම් ගන්න තවස් ස්කන්ධ පංචකය ගැන දැනගන්න නැතිව මම කියලා කෙනෙක් නැහැ කිව්වට ඒක අර සේනක කුක්කුස කාවින්ද දේවින්දගේ කතාව. ස්කන්ධ පංචකය තේරුම් අරගෙන බලන්න. එතකොට මම බවට පත් වෙන්නේ බුදුන් වහන්සේ වදාරනවා ද්වේෂේ නම් ද්වේෂේ, බය නම් බය, මොහේ නම් මොහේ. ඒ මොහොතේ උපදින හැඟීම බාර ගැනීම. බාර ගැනීම සහ බාර ගන්නා දෙකක් නෙමෙයි. දැන් මම යනු එතකොට හදා ගන්න දෙයක්. ස්කන්ධ පංචකය තුළ හදා ගන්න දෙයක්. ඒ හදා ගන්න දේ තුළ කම්මස්සකාරකෝ නැති නෙමෙයි. කර්ම ඒකේ කරන්නා ඒ මම. හිතවින්නේ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාජරා මරණ වලට යනවා. එන්න මෙහෙන් තිබ්බහම එහෙන් ආපහු බාර ගන්න සිද්ධ වෙනවා කර්ම නිසා. මෙන්න වර්තමානයේ කර්ම කරනවා ඊළඟ ස්කන්ධ පංචකය මතුවට ඒකට විඳින්න සිද්ධ වෙනවා. ඒක සුද්ධ ධර්ම නෙමෙයි. ඒක අසුද්ධ ධර්ම. රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංකාර උපාදාන, විඥාන උපාදාන. අසුද්ධ ධර්මයක් එතන පවතින්නේ. ඒක කොහොමද සම්මා දර්ශනයක්? මේ සමස්ත සමාජයේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් නොගත් ගිහියෝ පැවිදි ස්ත්‍රී හෝ පුරුෂ මේ දෘෂ්ටිය තුළ යන්නේ. ඔවුන්ට මහසුදු පඬිතුයෝ පෙන්වලා දෙන මැනික හම්බ වෙලා නෑ. සාමාන්‍යයෙන් ඔය ගස රුක්සේ කියන එක සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් වෙන්නේ දිට්ඨියට. ස්කන්ධ පහට. දැන් ඉතින් මැනික හොයාගන්න ඕන නම් අර කෙස් ලොම් නියදත් වෙන වෙන මාර්ගන ඒවේ මම කියලා නෑ කියලා මම හොයන තැනට ගින් හරියන්නේ නැහැ නේ. ඒකේ පොකුනේ නැහැ කිසිම. නැති තැනක හොයනවා. තියෙන තැනට යන්න. මොකද්ද? මේ ජීවිතේට මේ කයට මුල් වෙන්නේ. නිරන්තරයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ. ඒ පහ තුල කොතනද තියෙන්නේ? මණික. සක්කාය දිට්ඨි. සක්කාය කියන්නේ මොකේද? මේ කය නෙමෙයි. හැබැයි හිතන්න තාමත් මේ කය කියලා. නෑ. ආපෞසුගේ දේශනාක මතක් කළා. ධම්ම දින්නාව විසාකට පැහැදිලි කරනවා තමන්ගේ ඉස්සර සාමි පුරුෂයා. එගේ ධර්මේ පරීක්ෂා කරනවා විසාක. මේ ගෙදරින් ඇවිත් ඉන්න කියලා ගමට ඇවිත් ඉන්න නිසා. ආර්යාවනි සක්කාය කියලා කියනවා. සක්කාය කියලා කියන්නේ කොපමණකින්ද? විසාකට පැහැදිලි කරන්නේ ධම්ම දින්නාව සක්කාය කියන්නේ මේ කෙස්ලොමනි රස්සහිත කයත කියලා. විසාකනි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට සක්කාය කියලා කියනවා. එයා අල්ලා ගන්නවට දිට්ඨි කියලා කියනවා. අල්ලාගත්තේ නැත්නම් මේ ස්කන්ධ පහට ගන්නව නැති වෙනවනේ. අල්ලාගත්තාම ඇතිව නැති වෙනකොට ඒක දිට්ඨි බවට පත් වෙනවා. ඒකයි අපි කියන්නේ ඒක තියෙන දෙයක් නෙවෙයි නැති දෙයක් තියනවා කියලා ගත්ත මුලාව. දැන් එතකොට සක්කාය දිට්ඨිය කියන එකේ තේරුම ඒ මොහොතේ උපදන ස්කන්ධ පංචකය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම හේවත් පංච උපාදාන ස්කන්ධ දෙපාට පත් වීම. මේක කියන්නේ වටිනා දෙයක්. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය කෝක හටගත්තා. එදිනෙදා ජීවිතේ ජීවන මග යන්න පරිහරණය කරන්ට ඒවා ගන්න ඕන නිසා ගන්න ඕන. නමුත් ඒවට අයිති ධර්මතාවයන්ට ඉඩ දෙනවා නම් මොකද්ද ඒවට අයිති ධර්මතාවය? බුදුරජාණන් වහන්සේ වදාරනවා රූපං අනිත්‍ය, වේදනා අනිත්‍ය, සංඥා අනිත්‍ය, සංඛාර අනිත්‍ය. ඉතින් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යානුපස්සී විහෙරති. මොනවද අනිත්‍ය? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයමයි. මොනවාද නිට්‍ය? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයමයි. කාටද නිට්‍ය? අසුතත්වක් ජනයාට. එවිතෙහි කුමක්ද තියෙන්නේ? මම මගේ මගේ නැමති දෘෂ්ටිය. ඒ මම මගේ නමගේ නැමති දෘෂ්ටිය විසින් තමයි ඔබට කර්ම රැස් කරමින් ඒ කර්මයන්ට අදාළව අපාය හෝ දිව්‍ය ලෝක හෝ මිනිස් ලෝකේ හෝ නැත්නම් රූපී අරූපී බඹතල වල ඇවිදින්නේ. ඒ දිට්ඨියවත් ඒවා නවතා ගැනීම අල්ලා ගැනීම නැමැති වැරදි පාරට වැරදි මඟට යාම නිසා. දැන් ඔබට පුළුවන් නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ මේ පවතින එක අර වතුරට වැටෙන හේවනල්ල වගේ හේවනල්ලක් විතරයි කියලා. අල්ලා ගන්න නැත්නම් එහෙම දෘෂ්ටියක් ඔබ දෙන්නේ නැහැ. මම වගේ වන්නේ නැහැ. ඒ තමයි මැනික. එසේ දැකීමයි මැනික. හැබැයි මේ මැනික ගන්නාම වෙන්නේ සේනක පුක්කුස කාවින්ද දේවින්දට නම් නෙවෙයි. මහෞෂධ පඬිතුරුන්ට විතරයි. අපි මේ ධර්මදේශනා කරමින් මේ රටේ හදන්න හදන්නේ අන්නේ සැබෑ තැන ස්කන්ධ පංචකය තුළ තියෙන මැනික අරගන්න අය. නැත් තැනක මැනික හොයන අය අදන්න නෙවෙයි. මේ දේශනා මේ උදාහරණ ඕනතරම් තියෙනවා ත්‍රිපිටකයේ කියවල බලන්න බෞද්ධ භාවය වෙනකොට අදාළ තැනක අදාළ දේවල් මතක් වෙන්නේ කොහොමද කියලා. එහෙමනම් අපි තේරුම් ගන්න කල්පනා කරමු. පෘථග්ජන භාවය තුළ ස්කන්ධ පංචකයේ එක කරන්නේ මම වගේ මගේ ආත්ම කොට ගන්න නිසා කම්ම කරන්නෙක් ඉන්නවා. ඒ නිසා ස්කන්ධ පංචකේ නැති වෙනකොට හේතු ශේෂ වෙනවා. ශේෂව නොදී නැවත හට ගන්න එකයි සංකාර කියලා කියන්නේ. සංකාර කියන එකේ තියෙනවා දැන් හටගත්ත ඵලයේ වගේම තවත් අනාගත ඵලයක් හට ගන්න අවශ්‍ය විදිහට හේතුවක් අවසාස කිරීම. එයි හේතු අවසාස කිරීමන්නේ කර්ම කරනවා කියන්නේ. ඒ කර්ම වලට ඊට පස්සේ කන්න කම්ම සුක්ඛ කම්ම කන්න සුක්ඛ කම්ම කියලා කියන්නේ. කළු විපාක හෙවත් දුක් විපාක, සුදු විපාක හෙවත් සැප විපාක, සැප දුක් විපාක. මේ කර්ම වලදී කර්ම කරන්නෙක් ඉන්නවා. කර්ම සූත්‍ර හතක් තියෙනවා. තව එකක්වත් දේශනා කරේ නැහැ. කීපයක් අරගෙන දවසක පැහැදිලි කරමු අපි. එතකොට මේ දෙක මේ තුන එක පැත්තට දාන්න. අතිවික්‍රේ කන්නං කන්න විපාකං සුක්ඛං සුක්ඛ විපාකං කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං කියලා තුනම එක පැත්තට දාන්න. කළු කර්ම කළු විපාක, සුදු කර්ම සුදු විපාක, කළු සුදු කර්ම කළු සුදු විපාකං කර්ම කිරීමයි විපාක පිළිමයි. මේ පුදග්ජන භාවය තුළ මේ සම්බන්ධීකරණ ඇති වෙනවා මම කියන සංකල්පය නිසා. ඔබ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ අනිත් දුක්ඛානාත්මනම් වූ ධර්මතාවයේ තේරුම් ගන්න නැතිව මේ සමාජයේ කෙනෙක් වෙලා යහපත් කෙනෙක් බවට පත් වෙලා යහපත් දේවල් කරමින් මව්පියන් මනමින් පෝෂණය කරමින් දරුවන්ට බලා ගැනීමෙන් ශාසනය දියුණු කරමින් රට ජාති ආගම දියුණු කරමින් හැම කැකියාවක් කරමින් ඔබට යන්න පුළුවන්. නමුත් ඔබ ඒ හැම එකක් නිසාම හදා ගන්නවා මමක්. මේ නිත්‍ය සත්‍ය සංකල්පයේ තියෙන විශාල මූලාව තමයි. Tamanට තියෙන දේ කියන්නේ නැති දේ වුණත් වහන්නේ ඒක. තියෙන දේ නැති දේ සමහර විට. මේ මම හදා ගන්නට යන ගමනේදී හොඳ දේවල් විතරක් නෙමෙයි නරක දේවලුත් මම බවට පත් වෙනවා. නරක දේවල් විතරක් නෙමෙයි හොඳ දේත් මම බවට පත් වෙනවා. එනිසා ඔබ ඉගෙන ගන්න. අහංකාරය සිංහලට අහංකාරය කියලා කොට පාලියට ගත්තාම මම කර ගැනීම. නිත්‍ය සුඛ ආත්ම කොට ගන්න ඕනෑම හොඳ දෙයක් සහ ඕනෑම කුණු කොටක් මම කර ගන්නවා. සමහර තමව යන්ත්‍ර සැලකීම, සමහර අසරණයන්ට පිහිටවීම මම වෙන්න පුළුවන්. සමහර ධාර්මස්සෙක්වත් කන්නේ කියන එකත් මම වෙන්න පුළුවන්. එකෙන් ආර්යස කන්න කියලා නෙමෙයි එපා කියලා නෙමෙයි පෙන්වන්නේ. මේ අල්ලා ගැනීම කියන එක අන්නේ විදිහට සසරට බැඳපන ලබනවා ලොකු දේවල් වලින් සහ කුඩා දේවල් වලින්. එතකොට මේ පුතග්ජන මනස තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය තුළ ඒ රූප හෝ වේදනා හෝ සංඥා හෝ සංකාර හෝ විඥාන වල තියෙන දෙයක් නෙමෙයි උපන්දී තියෙන දෙයක් නෙමෙයි මම කියන එක. එක නවත්ත ගත්ත නිසා නිත්‍ය කොට ගත්ත නිසා තමයි එතෙන්ට මේ මම සංකල්පය එන්නේ. එතකොට පුතග්ජනායට මම නෑ නෙවෙයි. දිව්‍ය ලෝකේ, අපායේ, බ්‍රහ්ම ලෝකේ, සුද්ධාවාස හැරෙන විට රූපී අරූපී මම හැමෝටම එතන ඉන්නවා මේ මම කියන දෘෂ්ටිය. ඒ සුද්ධ ස්කන්ධ නෙවෙයි කාගේවත් තියෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ ලෝකට හදාරනවා ලස්සන දහමක්. ඔය සසර උපදින්න හේතු වෙන සසර උපදින්න හේතු වෙන ඔය සංස්කාර සියල්ල උන්වහන්සේ එක් වචනයකට ගන්නවා සබ්බේ සංඛාරා කියලා. ඒක අපි විග්‍රහ කරගන්න ලබනවා පුණ්‍යාවි අපුණ්‍යාවි ආනිත්‍යාවි කියලා. අපායටත් කාම ලෝකවලටත් රූපී අරූපී බව ලෝකවලටත් වශයෙන්. එතකොට පොහොසත් පුද්ගලයාට මේ අදාළ කෝකේ හෝ සංස්කාරයක ඒක නිත්‍යාදී. ඔහුගේ දර්ශනයයි. අන්නේ දර්ශනය තුළ සාවිද වීම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්ඡාති. ඒ එකදු සංස්කාරයක්වත් හිතේ හටගත්තාම මේ හැම දෙයකම අයිති ධර්මතාවය තමයි හටගත් සැනින් නැති වෙන එක. අපි තමයි ඊට විරුද්ධ යමින් එය අල්ලාගෙන නිත්‍ය සුඛාත්මයට සංකල්පයට එන්නේ. ඒ තමයි කළ වරද. ඒ තමයි අපි ඉන්න දෙවුන්දර තුඩු. දැන් පේදුර තුඩු කොච්චර ඈතද තියෙන්නේ. නිත්‍ය සුඛ ආත්ම සංකල්පයේ දේදුන් දෙවුන්දර තුඩුවයි අනිත් දුක්ඛ අනාත්ම සංකල්පයේ පේදුර තුඩුවයි ලංකාව ගත්තොත් එහෙම මේ නිත්‍ය සුඛ ආත්ම සංකල්පය අතහැර දමා අනිත් දුක්ඛ අනාත්ම සංකල්පයේ සියයක් පරිපූර්ණ කරගන්න නිත්‍ය සුඛ ආත්ම සංකල්පයේ ඉන්නතුරු කර්ම කරන්න එක්සහ විඳවන්නෙක් ඉන්නවා අර ගාතාව ඒගොල්ලොන්ට වළංගු නැහැ ඒක සුද්ධ ධර්මයක් නෙමෙයි අන්න මේ සංස්කාරයන් අනිදුක්ඛ අනාත්ම බවයි ඇත්ත. අපි මේකට දිට්ඨියක් දීලා අනිදුක්ඛ ආත්ම සංකල්පය ඇති කරගත්තේ. ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි පරං සච්චිකරෙහි යාති. මේ පංච උපාදානස්කන්ධය අල්ලගන්න නැත්නම් ඒකට සිදුවෙන දේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් පිළිගන්න පටන් ගත්තාම තමයි සෝවාන් වෙනවා කියලා කියන්නේ. සක්කාය රූප වේදනා සංඥා සංකා විඤ්ඤාණ ස්කන්ධ පංචකය අල්ලා ගැනීම දිච්චි. අල්ලා ගන්න නැත්නම් ඒකටනේ අනිත්‍ය කියන්නේ. දිච්චිය හරිනවා කියන්නේ ඒකනේ. අනිත්‍ය නම් දුක්ඛ දුක්ඛ නම් අනාත්ම. අනිත්‍ය නම් මම නෙමෙයි දුක්ඛ නම් මගේ නෙමෙයි අනාත්ම නම් මගේ ආත්මය නෙවෙයි ඒ පටිසෝතගාමි අනසෝතගාමි නිට්ඨ සුඛාත්ම ඒක තුල තමයි කරන්නා සහ විඳින්නා සහ සුද්ධ ධර්ම සුද්ධ ධර්ම කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන මම කොට මගේ කොට මගේ ආත්ම කොට කරන එතන ඒ ස්කන්ධයන් සුද්ධ නැහැ මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගුරු කොට ගන්න මේ වේදරතුතු සහ දිරුන්දරතුතු වත්තතු අතර තියෙන දුර පරතරේ නිමා කරන්න ධර්මයේ ගුරු කොට ගන්න එක වාහනේ කොට ගන්න එකට පිටින් යන්න එපා කවුරුත් මුලාවක් පියනවා මුලාව දුරු කර ගන්න ඕන ඒ මුලාව දුරු කර ගැනීමට ධර්ම උත්සාහය තමයි පිළියෙත් පුරනවා කියලා කියන්නේ භාවනා කරනවා කියන්නේ විදර්ශනා වඩනවායි කියලා කියන්නේ එතකොට පවතින தත්ත්වයේ සිට පරමාර්ථ සම්සිද්ධත්වයේ දක්වා අපට පිරිසුදු වෙන්න තියෙනවා. මේ කාරණාව තේරුම් ගන්න. කොහොමද අපි ඉතින් අන්තිම ගාථාව ගලපන්නේ? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකේ මම වගේ මගේ ආත්ම කොට ගැනීම තුළ ඔබ ඉන්නේ දෙවන්දර තුදුවේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකේම මම සහ මගේ සහ මගේ ආත්ම දෘෂ්ටියෙන් තුර කරගන්නට මොකද්ද බලන්න ඕන? ඒ උපදින ස්කන්ධයන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අල්ලා නොගැනීම තුළ එහෙම වෙන්න ඉඩාරින්න ඕන. අල්ලා ගැනීම තුළ සුඛාත්ම අල්ලා නොගැනීම තුළ සිදුවෙන දෙයට කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් ඉතින් තමන් ශේෂ කරගත්ත කාරණා කොච්චර තියෙනවද? දුක් ශේෂියක් තියෙනවා නම් 100ම අපහෙලින් ඉවර කරන්න ඕන. ඒ ස්කන්ධයන් හටගත්ත ගමන් යලි මමත්වයෙන් ගෙන හේතුශේෂ නොකර නැති වෙන්නේ නම් එතන කියන්නේ ස්කන්ධ පංචකේ ඉපදීම වැරීම. අන්න එතකොට ඒ ස්කන්ධ පංචකේ හටගත්ත නැති වුණා නැවත කර්ම රැස් කරේ නැහැ. එහෙනම් කර්මස්සකාරකෝ නැති. එහෙනම් ඒ ස්කන්ධ පංචකේට අදාළ විපාක වාරයක් විද ධම්ම වේදනීය උපවජ්ජේ වේදනීය අපරාපරි වේදනීය වශයෙන් නැහැ. නැත්තේ සිය කරගත්තාම එහෙනම් විපාකස්සච වේදකෝ දැන් මේ විදිහට ස්කන්ධ පංචකයේ අනාත්මය දැක්ක පුද්ගලයා නිින්ද හැරෙන විට ජීවිතයේ මේ ස්කන්ධයන්ට මොහොත දෙන විට තමන් සතුව ඇතුළත තියෙන දේවල් එළියට එන්න ඇරලා ඒකට කියනවා ප්‍රසාදයන්ට ගැටෙද්දී තමන් කැමති පරිදි සිදු වෙනකොට කාමරාග කියනවා ඒකට බාධා වෙනකොට ව්‍යාපාද කියනවා බලන්න සංයෝජන වල මුල් තුනෙන් පස්සේ මොනවද තියෙන්නේ කියලා කාමරාග ව්‍යාපාද මොනවා කරන්නද තියෙන්නේ තුනී කරන්න සහ විනාශ කරන්න අන්න කාමරාග ව්‍යාපාද හටගන්නකොට ඒ මම මගේ ඒ නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ අල්ලා නොගැනීම තුළ මොකද වෙන්නේ ඒවා අනිත්‍ය වෙනවා අල්ලා නොගැනීම තුළ යත හේතු විපාක දෙන්න හේතු ඉතුරු නොවි අනිත්‍ය වෙනවා කියන්නේ ඉතුරු නැතුව නැති වෙනවා පිළිවෙත් පුරනවා කියන්නේ මෙන්න මේ කාමරාග ව්‍යාපාද තමන් ළඟ තියෙන සංඛ්‍යාව දැනගෙන තුනී කරගනිමින් යන එකට. භාගයක් තුනී වෙනකොට තමයි තවත් වචනයක් දීලා තියෙන්නේ. ඉතුරු නැතුව තුනී වෙනකොට තමයි තවත් වචනයක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් පිටත් වෙලා එනේ මාර යනවා නම් අපි දෙවුන්දර දුරෙන් පිටත් වෙලා යනවා පිටටම. යම් කිසි දුරක් අරගෙන මෙතන තවත් පැහැදිලි කෙසුදයක් තියෙනවා. නමුත් අපි ඒක මේ මොහොතේ ගන්නෙ නැහැ. දැන් මේ මෙසේ මේ ස්කන්ධ පංචකයෙන් පංචකයට අනිද්දුක්ඛානාත්ම වශයෙන් බලාන යනකොට නිරන්තරයෙන්ම ස්කන්ධ පංචකේ අනාත්මයට වැටෙනවා. ආත්ම කියන සංකල්පය සම්පූර්ණයෙන් පහ වෙලා යනවා. දැන් මේ ප්‍රතිපදාවටනේ පටිසෝතගාමී කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් විටක මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මමකට මගේකට මගේ ආත්මයකට ගන්නා තාක්කල් මම මේ ලෝකේට සම්බුද්ධත්වයට ප්‍රකට කළේ නැහැ. යම් විටක මට ප්‍රත්‍යක්ෂ වුණාද නේතං මම නේතෝමස්මින් මේ සෝමේ අත්තා එදයි මම බුදු කියලා කිව්වේ. එහෙනම් ස්කන්ධ පංචකයේ ආත්මයෙන් අනාත්ම බවට 100%ක් පත් වෙන්න ඕන. ඒකට උන්වහන්සේ සම්බුද්ධ කීවා. තවත් කෙනෙක් එතනටපත් වුණාම පෙරවාදී සම්ප්‍රදායකට අපි කියනවා රහතන් වහන්සේ කියලා. හඳුමගෙන කල්පනා කරන්න එපා ගිහින් බලන්න. දැන් එතන මොකද්ද සිදුවෙන්නේ? අන්න උන්වහන්සේ වදාළා ස්කන්ධ පංචකය අනිදුක්ඛානාත්ම. දැන් මේ ස්කන්ධ පංචකය හට ගන්නවා. හේතුවත් ඵලයත් එහි නිරෝධය. හේතුපටිච්ච සම්භූතං හේතුබංගාරි රුජ්ජති යතෙන වළංගුය හේම දෙයක්ම මොහොතින් මොහොත ස්කන්ධ පහෙන් පහට හඳුනා ගැනීමට සියල්ල හඳුනා ගන්නවා. යහපත් කටයුතු සියල්ලක් කරනවා. නමුත් ඒවා මොහොතින් මොහොත ඉතිරි නැතිව නැති වෙනවා. නිරෝධය. එන්න මේ ඉතිරි නැතිව නැති එක තමයි නිරෝධය කියලා කියන්නේ. දැන් මෙතන මොනවද තියෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තියෙනවා. මම බුද්ධ මම සරියුත් මම උගලන් කියලා කතා කිරීමකුත් තියෙනවා. සුචරිතේ හැසිරීමකුත් තියෙනවා. නමුත් මේ කිසිවෙක් තුළ අල්ලා ගැනීමක් නැති බැවින් නිත්‍යසෝගාත්ම සංකල්පේ නැහැ. 100%ක් අනිදුක්ඛානාත්ම සංකල්පේ. සුද්ධ ධම්මා භවත්තන්ති. අන්න දැන් සාවත්‍ය නිස්කන්ධ ධර්ම සුද්ධයි. සුද්ධ වූ ස්කන්ධ ධර්ම තියෙන්නේ ආත්ම දෘෂ්ටියෙන් තොරයි. ඒ වේතං සම්මදස්සනං මෙහෙම දකින්න එක තමයි යහපත් දැකීම වෙන්නේ. ඒ නිසා මේ ගාථාව වළංගු වෙන්නේ ස්කන්ධ පංචකය අනාත්ම කරගත්ත දැනට. එතෙන්ද ගිහිල්ලා ඔබ මේ සම්මදර්ශනයට ගිහිල්ලා මේක සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබ මේ ස්කන්ධ පංචකය ගැන දන්නේ නැතුව ඒක විචුකාත්ම සංකල්පය තුළ ඉඳගෙන පුතග්ජන අමුමම පුතග්ජන භාවයක් තුළ ඉඳගෙන මේ ගාථාව එතෙන්ද ගේන්න හදන්න එපා. තේරුම් ගන්න මේ කාරණාව. තවදුරටත් මේ කරුණු පැහැදිලි කිරීම සඳහා අපි මේ ධර්මදේශනාම විවිධාකාරයෙන් පැහැදිලි කරන්න කල්පනා කරන ලබනවා. එසේනම් ත්‍රිලෝකුරු බුදු පියාණන් වහන්සේ වදාළ මේ පරමාර්ථ තත්වයට අදාළ කම්මස්සකාරකෝ නප්පීපාකස්සච වේතුකෝ සුදු ධම්මා පවත්තන්ති කියන කාරණය ඒක පාරිශුද්ධත්වයට පත් වුණාම වළංගු දෙයක්. එතන සුද්ධ ස්කන්ධ ධර්ම ඒ වගේ මම කියලා කෙනෙක් හල් කියලා කෙනෙක් කර්ම කරන්නේකුත් නැහැ විපාක වෙන නිසහල කිව්වොත් නැහැ. මොකද ස්කන්ධ පංචකය හට ගැනීම එතනින් එතන නිරෝධ වෙනවා. එතන එතනම උපද මරණය සිද්ධ වෙනවා. ඒ මරණය මරණයක් වෙන්නෙත් නැහැ. මරණය දුකක් වෙන්නෙත් නැහැ. මේ ස්කන්ධ පංචකයෙන් පංචකයට මරණයකට අවසානදී නැරෙන්න කෙනෙකුත් නැහැ. ශරීරය බිඳී ගියාට. ඉතින් අමරණීය වෙලා කියලා කියන්නේ. මේ தත්ත්වේ පරිණිපූර්ණ කරගන්නකොට සම්පූර්ණයෙන්ම අප්‍රමාදයි. මේ තත්ත්වය ආරම්භ කරන අප්‍රමාද වීම ආරම්භ කරන මාර්ගඵලලාභිත්තේ ධර්මස්සෝණයකට මේ කරුණු මැනවින් තේරුම් අරගෙන ඔබත් මේ ගාථාව තුළ පෙන්වන ලද්දා වූ මේ ධර්මතා දෙක තේරුම් ගන්න. පෘථග්ජන පුද්ගලයින්ට කම්මස්සකාරකෝ වත්ති විපාකස්ස ජාති සුදු ධම්මා නත්ති ඒවේතං මිච්ඡා දසනං. කර්ම කරන්නේකුත් ඉන්නවා විපාක විඳීමකුත් තියෙනවා. ඒ ස්කන්ධ පංචකය සුද්ධ නැහැ අසුද්ධයි. ඒක මිත්‍යා දැක්මක්. බුදුරජාණන් වහන්සේ වදාළ අනිත් දුක්ඛානාත්මං ධර්මතාවයේ තේරුම් අරගෙන ඒ තමයි ධර්මය, ඒ තමයි ධර්මයේ සරණ, ධර්මයෙන් පිටින් යන්න එපා කියලා මම ඒකයි කියන්නේ. ඒ ධර්මතාවයේ භාවිතා කරගෙන ඔබ නිත්සුකාත්ම කොට ගැනීමෙන් කළා වූ කර්මසේ කරන්න. සේ කරපුවම ඉවරයිනේ. එහෙනම් ආය කර්ම රැස් වෙන්නේ නැහැ. උපන් කර්ම ගිවිලා ඉවරයි. එතකොට මේ ගාථාව වළංගු තැනට ඔබට එන්න පුළුවන් වෙනවා. එතකොට ස්කන්ධ පංචකය තුළදී ස්කන්ධ පංචකය උපාදානය නැති වුනහම කර්ම කරන්නේක් නැහැ. ඒ නිසා අනාගතේ විපාක දෙන්නේ කෙනෙකුත් නැහැ. ඒ ස්කන්ධ පංචයේ පයේ මේ මොහොතේ හට ගන්නව නැති වෙනවා අවශ්‍ය කාරණා කටයුතු කිරීම සඳහා. ඒක තමයි යහපත් දැකීම. ඔබ හැම දිනාටමත් ඒ යහපත් දැකීම දයන්න සියලු බුදුරෝ ලෝට හිලි කරවදාලා වූ මේ ත්‍රිලක්ෂණ සංඛ්‍යාත බුද්ධ වචනේ ගැඹුර වටහා ගැනීමට අවශ්‍ය ප්‍රඥාව කල්යාණ මිත්‍ර සේවනය තුළින් මේ ජීවිතය තුළම ලැබේවායි කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසන අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. ඔබගේ දෙමව්පිය